තුන්වන පරිච්ඡේදය. තථාගත බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. මහණෙනි, බොහෝ ඉස්සර කාලයේ මේ කෝල් පක්ෂි විශේෂ මගේ වංශයක්. ඒ අතීතේ මමත් මේ විදිහට කෝල් රජෙක් වී ඉපදිලා සිටියා. ඒ දිනවල මටත් මෙසේ උපස්ථාන කරනු ලැබුණා. ඒ කාලේ බොහෝ පක්ෂීන් සිටියා. පක්ෂී කන්‍යාවන් 500ක්. ඉඳින් අපගේ රජුරුවන් වහන්සේ මේ ආසනයෙන් ගිලිහි වැටුණහොත් පියාපත් වලින් පිළිගන්නෙමුයි කියා යටින් පියාඹාගෙන යනවා. ඒ වගේම තවත් පක්ෂී කන්‍යාවන් 500ක් ආකාශයෙන් එන අවරශ්මියෙන් අපගේ රජතුමා නොපෙළේවා කියා අවුව වැළැක්වීම පිණිස ආකාශ වේනක්සේ උඩින් පියාඹාගෙන යනවා. 3500කගේ උපස්ථානය. තවත් 500 බැගින් වූ කෝලන් අඟනන් අපගේ රජතුමාට සීතල සුළං, ග්‍රීෂ්ම දුහුවිලි, පරඬලා ආදීන් පීඩාවක් නොවේවා යන අදහසින් දෙපසින් බැඳි තිරමෙන් පියාඹාගෙන යනවා. 500 බැගින් වූ තවත් කෙවිලියන්, වනේ හැසිරෙන ගොපල්ලන්, වන කාර්මිකයින් ආදී පිරිස් විසින් දමා ගසන කැට කැබිලිති, පොළු මුගුරු, ලී දඬු ආදීන් කෝල් රජුව ආරක්ෂා කර ගැනීම පිණිස ඉදිරියෙන් පියාඹා යනවා. ඒ වගේම තවත් පක්ෂි කන්‍යාවන් 500ක් අපගේ මේ රජතුමාට තමන් සිටින ආසනයේ සිටීමට අකමැත්තක් ඇති නොවේවායි කියා මිහිරි මටසිලිටු ප්‍රියංකර වචනවලින් කතා කරමින් පසුපසින් යනවා. එසේම තවත් 500ක් පමණ වූ පක්ෂි කන්‍යාවන් නොයෙකුත් අඹදඹ, පාල් කෙසෙල් ආදී පළවැල වලින් කෝල් රජුගේ කුසගිනි ආදිය නිවමින් සන්තර්පණය කරමින් පියඹා යනවා. ඒ විදිහට මේ පක්ෂි කන්‍යාවන්ගෙන් උපස්ථාන ලැබමින් සිටි ඒ කෝල් රජතුමාගේ නම තමයි කුණාල කියලා කියන්නේ. එදත් ඇත්ත දැනගෙන සිටියා. ඒ කුණාල රජුරුවන්ට පක්ෂී කන්‍යාවන් 3500ක් නිරන්තරයෙන් උපස්ථාන කළා. ඒ පක්ෂී කන්‍යාවන් කුණාල රජුන්ගේ සිත සතුට කරවීම පිණිස ඔහුව රැගෙන උයනින් උයනට, ගන්තරින් ගන්තරට, පර්වතයෙන් පර්වතයට, අඹ වනයෙන් දඹ වනයට, දඹ වනයෙන් දෙල් වනයට, දෙල් වනයෙන් ඉඳි වනයට ආදී වශයෙන් සුන්දර සුන්දර ස්ථාන කරා පියඹා යනවා. ඉතින් මේ කුණාල රජතුමා නිරන්තරයෙන් මේ පක්ෂී කන්‍යාවන් 3500කගේ ආදර ගෞරව ලැබමින් වාසය කළත් හැම විටම ඒ කෝල් අඟනන් නොසුදුසු වචන වලින් තමයි කතා කරන්නේ. නීච කෙල්ලනි, හොර කෙල්ලනි, ධූර්ත කෙල්ලනි, අසත් පුරුෂ කෙල්ලනි, දුරාචාර කෙල්ලනි, කෙලෙහි ගුණ දන්නේ නැති කෙල්ලනි, හැම පැත්තරම හමන සුළඟක් වගේ හිතිච්ච හිතිච්ච තැනට යන චණ්ඩාල කෙල්ලනි, නැසියව් නැසියව් ආදී වශයෙන් තමයි ඒ කුණාල රජතුමා ඒ පක්ෂී කන්‍යාවන්ට කතා කරන්නේ. මේ විදිහට ඒ අතීත විස්තරය කෙටියෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මේ විදිහට ප්‍රකාශ කොට වදාලා. මහණෙනි, මම එවැනි ජීවිතයක ඉපදී සිටියත් ශ්‍රී ජාතිය කෙලෙහි ගුණ නොදන්නා බව දැනගෙන සිටියා. බොහෝ වංචාවන් සිදු කරන්නට අති දක්ෂ බව දැනගෙන සිටියා. අනාචාරශීලී බව හොඳින් තේරුම් අරගෙන සිටියා. ඒ වගේම මම ඒ ස්ත්‍රීන්ට වසඟ වී ජීවත් වුණේ නැහැ. ස්ත්‍රීන්ව මගේ යටතට තමයි පත් කොටගෙන සිටියේ. කැමැත්ත ටික ටික අඩු වුණා. බුදුරජාණන් වහන්සේ මේ අවුරින් දේශනා කළ විට ඒ භික්ෂූන් වහන්සේලාගේ සිතේ පුරාණ භාර්යාවරුන් ගැන ඇති වී තිබූ කැමැත්ත තව දුරටත් අඩු වී සාසනය කෙරෙහි ඇති වී තිබුණු නොකමැත්තත් යම් තරමකින් අඩු වී ගියා. එවිට බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වුණා. ඒ වෙලාවේ තවත් කෙවිල්ලන් දෙදෙනෙක් වෙනත් කෝල් රජෙක්ව කලින් වගේම කෝටුවක ඉන්දවාගෙන හය පැත්තකින් තවත් කෝල් කන්‍යාවන් 4 බැගින් පිරිවරාගෙන එම ස්ථානයට පියාඹා ආවා. අර පින්වත් ස්වාමීන් වහන්සේලා මේ සිදුවීමත් දැක්කා. දැකලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ පිළිබඳ විමසා සිටියා. මහණෙනි, මං යම් කලෙක කුණාල නම් රජු වී සිටියාද ඒ කාලේ මගේ මිත්‍ර වූ පූර්ණ මුඛ නම් වූ පුස්ස කෝකිල නම් රජෙක් හිටියා. මේ ඔහුගේ වංශයයි. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ විට ඒ ස්වාමීන් වහන්සේලා ඒ සිදුවීම ගැන විස්තර වශයෙන් දැනගැනීමේ කැමැත්තක් ඇති වුණා. ඒ කැමැත්ත දැනගත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට වදාලා. කුණාල විල. පින්වත් මහණෙනි, මේ හිමාල වනයේ ඉතා සුන්දර වූ කුණාල නම් විලක් තියෙනවා. ඒ විලෙහි ඕලු නෙළුම් මහනෙල් ආදී නොයෙක් ජලජ කුසුම් හටගන්නවා. ඒ සුන්දර කුණාල විල වටා දෙල්, එලකින්ද, ඇසතු, පියුමතුරා, නා, කීන, ඇසල, බක්මි, සපු, දුනුකේ වගේ නොයෙක් ගස්වැල් තිබෙනවා. ඒ වගේම යක්ෂ, රාක්ෂ, නාග, සුපර්ණ, කිඳුරු ආදීනුත් සිද්ධ විද්‍යා දෙයිනුත් ගහන මේ හිමාල වනයේ අතිශයම දුරට විහිදෙන නාදයන් ඇති, ඉතා සුන්දර ඇස් අඟලක් ඇති, පිරිපුන් මුඛයක් ඇති, පූර්ණ මුඛ නම් පුස්ස කෝකිල රජු කෙනෙක් වාසය කළා. ඒ පුස්ස කෝකිල රජතුමාටත් උඩින් යටින් දෙපසින් ඉදිරියෙන් හා පසුපසින් ආරක්ෂාවට යන කෝල් කන්‍යාවන් 50 දෙනා බැගින් 300කුත්, පළවෙල කවමින් යන කෝල් අඟනන් 50කුත් වශයෙන් කෝල් කන්‍යාවන් 350ක් උපස්ථාන පිණිස සිටියා. ඒ කෝල් කන්‍යාවන් පුස්ස කෝකිල රජතුමාව කුණාල රජතුමාව මෙන් ආරාමෙන් ආරාමයට, උද්‍යානයෙන් උද්‍යානයට, අඹ වනයෙන් දඹ වනයට, දඹ වනයෙන් තල් වනයට, තල් වනයෙන් පොල් වනයට, පොල් වනයෙන් දෙල් වනයට, ගලින් ගලට, විලින් විලට, ගංතෙරින් ගංතෙරට වඩාගෙන යමින් ඒ රජුගේ චිත්ත ප්‍රීතිය වැඩි දියුණු කරමින් දවස් ගත කරනවා. ඉතින් මේ විදිහට මේ පුස්ස කෝකිල රජුරෝ කෝල් අඟනන්ගේ උපස්ථාන විඳිමින් ඒ කෝල් අඟනන් නොයෙක් අයුරින් ප්‍රශංසා කරනවා. නැගනිවරුනි, ඉතාම හොඳයි. නැගනිවරුනි, ඉතාම හොඳයි. මේ වගේ ස්වාමියෙක් පෝෂණය කිරීම ඔබලා වැනි කුල අංගනාවන්ට ඉතාම සුදුසු දෙයක් ආදී වශයෙන් ඒ කෝල් රජුරෝ ඒ කෙවිලියන්ට පවසනවා. මෙහෙමත් චපලකමක්. එක දවසක් මේ පුස්ස කෝකිල රජුරෝ තමන්ගේ මිත්‍ර කුණාල රජුරුවන්ව බැහැ දකින්න පිරිවරත් සමග පැමිණියා. ඒ විදිහට පිරිවර සමගින් එන පුස්ස කෝකිල රජතුමාව කුණාල රජතුමාගේ පක්ෂී කන්‍යාවන් දැක්කා. දැකලා පුස්ස කෝකිල රජතුමාට පෙර ගමන් කළා. ආදර ගෞරව දැක්වුවා. ඊට පස්සේ මේ විදිහට කිව්වා. ස්වාමීනි, මේ කුණාල රජුරෝ නම් හරිම සැරපරුෂ කෙනෙක්. අපිට කතා කරන්නේ හරිම සැර වචන වලින්. අපි දවල් රෑ නැතුව නොයෙක් විදිහට උපස්ථාන කළත් අපි කිසිම දවසක ප්‍රිය වචනයකින් සනසන්නේ නැහැ. ඒ කතාව අහපු පුස්ස කෝකිල රජතුමා, "හොඳයි, මම ඒ ගැන කතා කරලා බලන්නම්කෝ" කියලා කෝල් අඟනන් අස්වසලා කුණාල රජතුමා ගාවට ගියා. ගිහිල්ලා කුණාල රජතුමා සමග පිළිසඳර කතා බස් කළා. ඊට පස්සේ මේ විදිහට කිව්වා. "ප්‍රිය කුණාල රජතුමනි, අම්මගේ පාර්ශවිනුත් පිරිසිදු, තාත්තගේ පාර්ශවිනුත් පිරිසිදු උපතක් තිබෙන මේ උත්තම අංගනාවන්ට එක දිගට බණින් එක හොඳ නෑ නොව. වැරදි වැඩ කරන අනාචාරය හැසිරෙන ස්ත්‍රීන්ට පවා කරුණ පෙන්වලා දෙන්න ඕනි ගෞරව ඇතුවමයි. ඉතින් මේ වගේ අය ගැන කවර කතාද?" මේ කතාව අහපු කුණාල රජුරුවන්ට තරහ ගියා. පුස්ස කෝකිල රජතුමාට මෙහෙම කිව්වා. "ගැහැණුන්ට යටවන පණ්ඩිතයන් සිටිද්ද? ලාමක අදහස් ඇති නීච යහළුව, මෙතනින් පිට වෙලා යන්න. ලාමක අදහස් ඇති නීච යහළුව, නැසී යන්න. ගැහැණුන් විසින් පරදවන ලද ඔබට වඩා වියතෙක් තව කොහෙද?" මේ විදිහට කුණාල රජතුමා නොසිතට වචන ප්‍රකාශ කළා. මම පුස්ස කෝකිල රජතුමාට කියා ගන්නට දෙයක් නැතුව ගියා. එහෙමම ආපසු හැරිලා තමන් වසන තැනට පිටත් වුණා. ඉතින් ටික දවසකින් මේ පූර්ණ මුඛ කියන පුස්ස කෝකිල රජතුමාට ලේ අතිසාර රෝගයක් ඇති වුණා. ශරීරයේ බලවත් විදිහට රිදුම් දෙන්න පටන් ගත්තා. මේ රෝගය නිසා පුස්ස කෝකිල රජතුමාගේ ජීවිතේ මරණාසන්න වුණා. ඒ තත්ත්වය දැකපු ඒ රජුරුවන්ගේ පක්ෂි කන්‍යාවන් මෙහෙම හිතන්න පටන් ගත්තා. "මෙන්න ආදරේ තරම. දැන් නම් මෙයා හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. මෙයාගේ ජීවිතේ රැකේ කියලා නම් හිතන්න බෑ. ඉක්මනට මැරෙන පාටකුයි තියෙන්නේ. දැන් මෙයාගේ මොන ප්‍රයෝජනයක්ද?" මෙහෙම හිතපු ඒ පක්ෂි කන්‍යාවන් එකෙක් නෑර සියලු දෙනාම පුස්ස කෝකිල රජතුමාව අතර දමලා කුණාර රජුරුවන් වෙත ගියා. කණ්ඩායම් වශයෙන් එක පොදියට තමන් කරා එන kuul anganan wa kumal rajtuma duradima dakka dakala meheme ahwa ei chandala kellane nubalaage swami purushya kohed ane swamini ape pussa kokila rajiruwanta le athi sara rogayak walanduna dannam jeevath wei kiyala hitanna ba merena paatak thamai tiyenne eka nisa ඔබ වහන්සේ හරි අපව රැකගන්නවා නම් හොඳයි කියලා හිතලයි අපි ඔබ වහන්සේ ළඟට ආවේ කියලා ඒ කෝල් ළඟ නම් පිළිතුරු දුන්නා. කෙවිල්ලන්ගේ මේ කතාව අහපු කුණාල රජුරවන්ට ගින්නට දමපු ලුණු වගේ දැඩි කෝපයක් ඇති වුණා. ඒ කෝපයෙන් මෙන්න මේ විදිහට බණින්න පටන් ගත්තා. "ඒයි අසත්පුරුෂ නුවණ නැති හොර කෙල්ලනි. වහා පෙරලෙන සිත් තිබෙන කෙලෙහි ගුණ නොදන්නා හුලඟක් වගේ වහා කැරකෙවෙන චණ්ඩාල කෙල්ලෙනි නැසී ඵලයව නැසී ඵලයව" මේ විදිහට ඒ කෝල් කන්‍යාවන්ට දොස් කියු කුණාල රජතුමා වහා තමා සිටි තැනින් නැගිටලා පුස්ස කෝකිල රජතුමා ගිලන් වී සිටි තැනට ගියා. ගිහිල්ලා ලං වෙලා පුස්ස කෝකිල රජතුමාගේ මුහුණ බොහෝම කරුණාවෙන් බලලා නම කියලා කතා කළා. එතකොට පුස්ස කෝකිල රජතුමාත් බොහෝම ආයාසයෙන් මේ කතා කරන්නේ කවුද කියලා මුහුණ හරවලා බැලුවා. එතකොට කුණාල රජතුමා මේ පැමිණ සිටින්නේ තමන් බව හඳුන්වා දුන්නා. සැබෑ මිතුරුකම. අනතුරුව තමන්ගේ හොටින් හා පියාපත්වලින් ලංකරගෙන තමන්ගේ ශරීරයේ හොවාගෙන ලේ අතිසාර රෝගයට සුදුසු නොයෙක් ආකාරයේ බෙහෙත් වර්ග ගෙන්වාගෙන කවා පොවා එම රෝගිය සුවපත් කළා. පුස්ස කෝකිල රජතුමා සුවපත් වෙලා ඉන්නවා කියලා ආරංචි වුණා. උනේතුමාගේ කෝල් අඟනන් ආපසු ඇවිල්ලා කලින් වගේම රජතුමා පිරිවරා ගත්තා. ඉතින් කුණාල රජුරුවෝත් කීප දවසක් එතනම නැවතිලා ඉඳලා මිහිරි පළවැල ගෙන්වාගෙන පුස්ස කෝකිල රජතුමාට කැව්වා. ඒ නිසා ටික දවසකින්ම ඒ රජතුමාගේ ශරීරයේ පෙරසේම බලවත් වුණා. හොඳටම නිරෝගී වුණා. එතකොට කුණාල රජතුමා පුස්ස කෝකිල රජතුමාට මෙහෙම කිව්වා. "පින්වත් යාළුවා, දැන් පිරිවර ශ්‍රීන් එක්ක සුවසේ වාසය කරන්න මම මගේ වාසස්ථානයට යනවා." දැන් තමයි තේරුනේ. පුස්ස කෝකිල රජතුමාට තමන්ගේ ශ්‍රීන්ගේ හැටි දැන්නම් ටිකක් තේරිලායි තිබුණේ. ඒ නිසා එතුමා මෙහෙම කිව්වා. "යාළුවා, මගේ කෝකිලාංගනාවෝ මම හොඳටම ලෙඩ වුණ මගේ මූණවත් බලන්නේ නැතුව මාව අතදැමලා ගියා. ඒ වගේ දූර්ත කෙල්ලන්ගෙන් මට කිසිම ප්‍රයෝජනයක් නැහැ." ඒ කතාව අහපු බෝධිසත්ත්ව කුණාල රජතුමා මෙහෙම කිව්වා. "පින්වත් යාළුවා, දැන් ඔබට ශ්‍රීන්ගේ නුගුණ සිහිපත් වුණ නිසා මමත් මම දන්නා නුගුණ ඔබට කියලා දෙන්න. ඒක හොඳින් අසන්න." මෙහෙම කියපු කුණාල රජතුමා තමන්ගේ යහළු පුස්ස කෝකිල රජතුමාවත් එක්කගෙන හිමාල වනයේ අරගල් තලාව මත තිබුණු සල් රුක් සෙවණට ගියා. ඒ සල් රුක් සෙවණ අසල තිබුණු තුන් යොදුන් රන් සිරියල් ගල් තලාවේ එක් පසකින් පුස්ස කෝකිල රජතුමා තමන්ගේ පිරිවරත් සමග සිටියා. මේ සිදුවීම දැකපු පර්වතවල වාසය කරන දෙවිවරු අද කුණාල රජතුමා මනෝසිලා තලයේ මත හිඳගෙන සර්වඥ විලාශයෙන් ධර්ම දේශනා කරනවාලු. "ඊයේ ධර්මය අසන්නට රැස් වෙන්න" කියා එකිනෙකාට පවසන්නට වුණා. මේ ഘോഷාවක් මෙන් පැතිර ගියා. ඒ ශබ්දේ චාතු මහරජික දෙව්ලොවේ දෙවිවරුන්ටත් අසන්නට ලැබුණා. ඉතින් ඒ ක්‍රමයෙන් සදෙව්ලොවේම දෙවිවරුන් මේ පෑණිවිඩය අසන්නට ලැබුණා. සදෙව් ලෝකවාසී දෙවිවරුනුත් බොහෝ පිරිසක් මේ ධර්ම දේශනා කරන තැනට රැස් වුණා. සදහම් ඇසුමට රැස් වී. ඒ වගේම බොහෝ නාග පිරිස්ද, සුපර්ණ පිරිස්ද, හිමාල වනයේට ආසන්නව පිහිටි වනාන්තරවල භූමාටු දෙවිවරුද මේ සදහම් ഘോഷාව නිසා එතැනට රැස් වුණා. ඒ දවස්වල අනද කියලා ගිජු ලිහිණි රජේ දස සහසක් පමණ ගිජු ලිහිණියන් පිරිවරාගෙන ගිජිකුළු පවුවේ වාසය කරනවා. මේ ධර්ම දේශනා කරන කාලය ගැන අසන්නට ලැබුණු ඒ ගිජු ලිහිණි රජතුමාත් තමන්ගේ පිරිවරත් සමග පැමිණිලා එකත් පසෙක හිඳගත්තා. ඒ වගේම ඒ දවස්වල නාරද කියන තපස්වීන් වහන්සේ කෙනෙක් තමන්ගේ දසදහසක් පමණ වූ ගෝල තපස්වීන් වහන්සේලාත් සමග හිමාල වනයේ වාසය කරනවා. ඒ තාපසයන් වහන්සේලා සීලු දෙනාම අභිඥාලාභී උත්තමයන් වහන්සේලා. ඒ නාරද තපස්වීන් වහන්සේ කුණාල රජතුමාත් හිතමිත්‍රයෝ. ඉතින් නාරද තාපසයන් වහන්සේටත් තමන්ගේ මිත්‍රයා අද ධර්මය දේශනා කරන බව අසන්නට ලැබුණා. මමත් අද ධර්ම දේශනාව අසන්නට ඕනෑ කියා තමන්ගේ ගෝල තපස්වීන් වහන්සේලාත් සමග රන්සිරියල් ගල් තලාව මතට වැඩියා. සර්වංච කෙනෙකුගෙන් වහන්සේගේ ධර්ම දේශනාවකට පිරිස රැස් වෙනවා වගේ තමයි එදා බෝසත් කුණාල රජතුමාගේ ධර්ම දේශනාව අසන්නට පිරිස රැස්සුනේ.